සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ දීඝ නිකායෙහි දසුත්තර සූත්‍රයේ ඇතුළත් වන දුරුකල යුතෝ ධර්මතා දෙකක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද අනුශාසනය. කතමේ ද්වේ ධම්මා පහතම්බා, මොනවද දුරුකල යුතු ධර්මතා දෙක? අවිජ්ජාච භව තණ්හාච, අවිද්‍යාව සහ භව තෘෂ්ණාව කියන මෙන්න මේ කාරණා දෙක තමයි බුදුරජාණන් වහන්සේ අපට දුරු කරන්න කියලා දේශනා කළේ. සසර භවයෙන් භවයට සැරිසැරීමට ප්‍රධානතම හේතු වන කාරණා දෙකක් තමයි අවිද්‍යාව සහ භව තෘෂ්ණාව කියලා කියන්නේ. මෙන්න මේ කාරණා දෙක නිතර නිතරම ධර්මයේ තුල පැහැදිලි කරලා ඒ අවිද්‍යාව දුරු කරලන මාවත භව තෘෂ්ණාව දුරු කරගෙන මුළු සංසාර චක්‍රේම නිදහස් වන ආකාරයෙන් භාගතුන් වහන්සේ නිතර දේශනා කළා තියෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ දුකේ හට ගැනීම හා Nirodhe පිළිබඳව තියෙන අනවබෝධය. සත්‍යයන් ලෙස මෙලොව උපත ලබා සිටින අප ඇසකනනාසාදී ඉන්ද්‍රිය භාවිත කරමින් රූප ශබ්ද ආදී පිළිබඳව කිසියම් අප අරමුණක් ලබනවා. අන්න එහිදී ඒ ලබා ගන්නා වූ දැනුම අපේ ලෝකයට අවිද්‍යා පාදකව ගැනීම හේතුවෙන් තමයි දුක හටගන්නේ. හැම මොහොතකම අප හේතු ඇති කල්හි මෙස්කන්නාසාදී ඉන්ද්‍රිය නිර්මාණය කරගන්නවා. උපතෙන් ලබා සිටින මේ ශරීරය නිරතුරුව වෙනස් වීම වලට භාජන වෙන අතර අපේ මනසේ ස්වභාවය අනුව අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදෙනීම්, ආහාර, ස්පර්ශාදී මේ හේතු ගණනාවක ක්‍රියාකාරීත්වය මත හැම මොහොතකම අපි ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය නිර්මාණය කරගන්නවා. අන්නේ ඉන්ද්‍රිය නැත්තං ආයතන වලට සාපේක්ෂව තමයි අප රූප, ශබ්ද, ගන්ධ ආදී පිළිබඳව අපේ මේ ඉන්ද්‍රිය පතිදවන්නේ. අන්න එහිදී ඇතිවන අවබෝධය ප්‍රාථමික අවබෝධයක්. ඒ අවබෝධය නිසිසි අප තීරු නොගත්තොත් නැවත අප බාහිර රූපය තුල අපේ හිත බැස ගන්නවා. එලෙස බාහිර රූපය තුල හිත බැස ගත්තා කියලා කියන්නේ අන්නේ පංචස්කන්ධ සහිත ලෝකයේ අප පංච උපාදානස්කන්ධයන් බවට පත් කරගනිමින් අවිද්‍යාව සහ තෘෂ්ණාව තවදුරටත් දියුණු කරගන්නවා. මෙන්න මේක සිදුවන්නේ කොහොමද? අප ඇහැට රූපයක් බලන අවස්ථාවේදී ඇසට රූපය පතිත වෙනවා. ඒ තුලින් වේදනා, සංඥා, චේතනාදී මේ මූලික අවබෝධය අපට ලැබෙනවා. අන්නේ ලැබිච්ච මොහොත කියන්නේ මූලික අවස්යෙන් විපාක අවස්ථාව. ඊළඟට ඒක ඒ මොහොතේ මැති වෙලා නිරුද්ධ වෙනවා. අප ඒක නිතරම තේරුම් ගන්නේ විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච මොහොතකයි අප එය මනෝවිඥාණයෙන් තේරුම් ගන්නේ. මෙන්න මේ නොදැනීම නිසා අප කර්ම රැස් කරගන්නවා. ආහාරය පිළිබඳව ආසාවක් ඇති කරගන්නවා. ඒ වගේම දුක තුල අපි ගිලිලා ඉන්නේ. ජරා මරණ, ජාති, භව, උපාදාන, තෘෂ්ණා, වේදනා, පස්ස, සලායතන, නාම රූප, විඥාන, සංඛාරාදී මේ සියලුම දේවල් ගොඩනැගෙන්නේ අවිද්‍යා පාදකව. ඊට අනුරූපව අප කාමාශ්‍රව, භවශ්‍රව, දිඨාශ්‍රව ආදී මේ ආශ්‍රව ගොඩනගා ගන්නවා. මෙන්න මේ තුලින් අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියන මේ මිච්ඡා මාර්ගය ඔස්සේ ගමන් කරලා අනේක විද වූ ජරා මරණ ආදී දුක් වලට මුහුණ පානවා. මෙන්න මේක තමයි අවිද්‍යාවේ ස්වභාවය. මේ අවිද්‍යාව තිබුණු පමණට අපට භවය පිළිබඳ වාසනාවක් ඇති වෙනවා. භවය කියන්නේ උපතක් පිණිස කර්ම සකස් කර ගැනීම. එක අතකින් අපට උප්පත්ති භව විදියට කාම භව, රූප භව, අරූප භව කියන මේ ත්‍රිවිධ භවයන්හි උප්පත්තිය ලබනවා. ඊට පාදක වන්නේ අප කර්ම භව තුලින් පුඤ්ඤාවිසංඛාර, අපුඤ්ඤාවිසංඛාර, ආනෙන්ජාවිසංඛාර රැස් කර ගැනීම. එතකොට අප බැලිය යුතුයි මේ මොකද්ද භවය කියලා කියන්නේ. ස්කන්ධ පංචකය විපාක මට්ටමේදී හටගෙන නිරුද්ධුණාට පස්සේ ඒ නිරුද්ධ වෙච්ච බවයි නොදැන අප බාහිරට අපේ විඥානය සිත පතිත වෙච්ච අවස්ථාවකදී අප හිතාගෙන ඉන්නවා බාහිර ලෝකයක් එක අතකින් භෞතික ලෝකයක් තියෙනවා. එහෙමත් නැත්නම් දිගින් දිගටම යන විඥාන සහිත නාම නම් වූ ලෝකයක් තියෙනවා කියලා අපි හිතනවා. මෙන්න මේ බාහිර යමක් ඇතැයි කියලා මේ මොහොතේ ගන්න ස්වභාවය තුළින් තමයි ඊට අනුරූපව අප කර්ම සකස් කරන්නේ. ඒ කර්ම වලට අනුරූපව ඕනම මොහතක නැවත භවයක ඉපදීමට සියලු හේතු සකස් කරගෙන සිටින්නෙත් මෙන්න මේ භවය හේවත් භව තෘෂ්ණාව නිසා. මෙහිදී භාගවතුන් වහන්සේ දේශනා කරන්නේ දුරුකල යුතු ධර්මතා දෙකක් විදියට මේ අවිද්‍යාවත් භව තණ්හාවත් ප්‍රහාණය කරන කියලා. අවිද්‍යාව නම් වූ මේ අපේ පැවැත්ම පිළිබඳව නොදැනීම හේතුවෙන් අප අනේක විද කර්මයන් රැස් කරනවා. අන්නේ කර්මයන් රැස් කිරීම තමයි මේ භවය තුල වාසය කරනවායි කියලා කියන්නේ. මෙන්න මේ කාරණා දෙක එකට සමාන්තරව ගමන් කරන දෙයක්. එක අතකින් නොදැනීම, ඒ නොදැනීම නිසා බාහිර ලෝකයක් ඇතැයි කියලා ගන්න ස්වභාවය සහ ඊට අනුරූපව කර්ම සකස් කර ගැනීම. මෙන්න මේ ස්වභාවය යම්කිසි කෙනෙක් නුවණින් දැනගත්තනම්, කල්‍යාණ මිත්‍රයන් වෙතින් අසා දැනගත්තනම් ඔහුගේ ජීවිතයේ ප්‍රධානතම ජීවිත අභිලාෂය බවට පත්වෙනට ඕන. මේ අවිද්‍යාව දුරු කරන්නටත් භව තෘෂ්ණාව දුරු කරන්නටත් ඒ සඳහා කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට අප මේ දුක හැටියට තේරුම් ගන්නවා. ඒ දුකට හේතුව තෘෂ්ණාව බව තේරුම් ගන්නවා. ඒ දුකෙන් නිදහස් වීම දුක්ඛ නිරෝධය බවත්, ඒ දුකෙන් නිදහස් වීම සඳහා වූ මාවත ආරස්මංගික මාර්ගය නැත්නම් ත්‍රිවිධ ශික්ෂාව එහෙමත් නැත්නම් සමත විපස්සනා කියන කාරණා දෙක බව දැනගෙන සතිමත් බව පාදක කරගෙන අපේ සමස්ත ජීවිතයම අප සකසා ගන්නවා. මෙහිදී අපේ ජීවිතය කියන්නේ හැම මොහොතකම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයෙහි හට ගැනීම හා නිරෝධය කියන බව දන්නවා. මෙන්න මේ කරුණු එකතකින් වෙන වෙනම රූපේ මොකද්ද, රූපේ හට ගැනීම මොකද්ද, රූපේ නිරෝධය මොකද්ද කියලා නැවත නැවතත් නුවණින් විමසනවා. ඒ වගේම වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධයන්ගේ ස්වභාවය කුමක්ද, එය හේතු ඇති කල්ලි හටගන්නේ කොහොමද, හේතු නිරෝධයෙන් නිරෝධ වෙන්නේ කොහොමද කියන එක නිරතුරුව හෝ විදර්ශනා වශයෙන් මෙනෙහි කරනවා, නුවණින් මෙනෙහි කරනවා. මෙන්න මේ නුවණින් මෙනෙහි කිරීමේ ප්‍රතිඵල විදියට තමයි එක අතකින් ක්‍රමයෙන් බාහිර ලෝකයේ පිළිබඳව තියෙන ආසාව දුරු කරගනිමින් අනිත් පැත්තෙන් අභ්‍යන්තර තමන්ට තියෙන කැමැත්ත, ආසාව, තෘෂ්ණාව ක්‍රමානුකූලව දුරු කරගන්නේ. මෙන්න මේ දෙවසම නුවණින් බැලීම තමයි ප්‍රඥා විදියට සඳහන් කරන්නේ. එක අතකින් රූපාදී ස්කන්ධ පංචකයෙහි හට ගැනීම, නිරෝධය බලමින් ඔහු ජීවිත යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා අකණ්ඩ උත්සාහයක යෙදෙනකොට එහි ප්‍රතිඵල විදියට ප්‍රඥාව දියුණු කරගනිමින් ඊට අනුරූප විදියට විමුක්තිය නැත්තං මිදීම නිරෝධයට පත් වෙනවා. මෙන්න මේ ධම්මග තමයි බුදුරජාණන් වහන්සේ අපට නිරතුරුව දේශනා කළේ. එක අතකින් රූපාදී ස්කන්ධ පංචකය තේරුම් ගැනීමත්, අනිත් අතින් අවිද්‍යාව සහ භව තණ්හාව දුරු කරලීමත්, තවත් පැත්තකින් විද්‍යාව හා විමුක්තිය සාක්ෂාත් කර ගැනීමත්, ඒ වගේම ඒ සඳහා මාවතු ආරියසංගික මාර්ගය ඔස්සේ සමත විදර්ශනා දිනු කර ගැනීමත් තමයි මෙලව ඉපදිච්ච නුවණැති කෙනෙක්ගේ ප්‍රධාන ජීවිත අභිලාෂය බවට පත් වෙන්නට ඕන. ඒ සඳහා ආකාණ්ඩව කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, සද්ධර්ම ශ්‍රවණය කරමින්, අහන දහම නුවණින් යලි යලිත් මෙනෙහි කරමින් ආරියසංගික මාර්ගයේ පාදක කරගෙන සතිපට්ඨානය තුළ අකණ්ඩව වාසය කරන්න උත්සාහ ගන්නට ඕන. අන්නේ ප්‍රතිඵල වශයෙන් තමයි ටිකෙන් ටික අවිද්‍යාව දුරු කරගන්නටත්, භව තෘෂ්ණාව දුරු කරගන්නටත්, විද්‍යාව සාක්ෂාත් කරගෙන භව තෘෂ්ණාවෙන් සදාටම නිදහස් වෙලා සියලු දුක් වලින් මිදීමට අවස්ථාව සැලසෙන්නේ. අන්නේ සඳහා අප නිරතුරුව කටයුතු කළ යුතුයි. අප හැම දිනාටම ධර්මාභෝධය පිණිසම මේ උතුම් කුසලයක් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.